මාධ්‍යයෙන් කියන හයිබ්‍රිඩ් ඒ මේවා කියලා මේ ඔක්කොම අපි ලංකාවේ කතා කරගෙන යන ඒවා හුඟක් අය දන්නවා දැන්ටම සාකච්ඡා කරනවා මේ හයිබ්‍රිඩ් නෙමෙයි කියලා එක්සත් ජනපදයේ අනෙකුත් රටවල් සමග එක්වී ශ්‍රී ලංකාවට හිතකර යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යනවා ඒ ගැන අදහස් දක්වන්න මේ අවස්ථාවේදී මම කටයුතු කරන්නේ නැහැ එකක් කියන්න කැමතියි මමත් විදේශ ඇමතිතුමත් ඇමරිකන් තානාපතිතුමයි කතා කළා ඒ ගැන කිසිම ගැටුමක් නැහැ දැනට අපිට සහයෝගය දුන්න රටවල් මීට ඉස්සෙල්ලා රුසියාව චීන වගේ රටවල් එක්ක කතා කරලා තියෙනවා මම නවදිල්ලියේ ඉන්දියා ආගමයි කතා කරා ඇමරිකාව කතා කළා ඇමරිකාව යෝජනාව ඉදිරිපත් කරපු නිසා දැන් ඇමරිකා යුතුකමක් තියෙනවා අනික් රටවල් එක්ක සාකච්ඡා කරන්න මේක ගේන්නේ හැම එක්කෙනාම එකඟ වෙන පරිදි මේ අවස්ථාවේදී ඒ වැඩ කටයුතු ජෙනීවා නුවර කරගෙන යන්න කියලා අපි ඉදිරියට යන්න ඕනේ